नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धि में शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनत समदा तिसरण शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि उदयवरवे अपि इगन गत्ते पंच उपादान स्कंदेन गन एक यानि दुख गन बुद्धरजानन वहांसे वदाल विचित्र सुमधुर देशनयक एकिंग अपि इगन गत्त में विज्ञाने रूपी बसगिन वेदनावे बसगिन संज्ञावे बसगिन संस्कार वल बहगिन तन्नाविं तित्तिवी वेदिनो कीला ඊළඟට අපි ඉගෙන ගත්ත රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරවලින් තොරව විඥානයක් එන්නෙත් නැහැ යන්නෙත් නැහැ චුත වෙන්නෙත් නැහැ උපදින්නෙත් නැහැ වැඩින්නෙත් නැහැ කියලා. ඊළඟට අපි ඒකට උපමාවක් ඉගෙන ගත්තා විඥානයේ පළවෙන දෙයක් වගේ රූප වේදනා සංඥා සංකාර පොළොව වගේ මේකට ඇලුම් කිරීම වතුර වගේ කියලා. ඊළඟට අපි ඉගෙන ගත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි රාගය නැති කරගත්තොත් ප්‍රවැත්මට කාරණාවක් හැටියට පවතින්නේ අරමුණ සිඳිනවා. ඒවට විඥානයේ පිහිටක් නැහැ විඥානයේ පිහිටන්නේ. එතකොට යා විඥාණයෙන් නිදහස් වෙනවා. අපි මේ ඔක්කොම ඉගෙන ගත්ත උදේ වරුවේ බුදුරජාණන් වහන්සේ වදාළේ දේශනාවේ නම බීජ සූත්‍රය. ඊළඟට අපිට මතකයි තව උදේ වරුවේ අපි ඉගෙන ගත්ත ආරි සත්‍ය ධර්මයේ අවබෝධ කරන් නැතුව අපේ ජීවිතවලට ස්ථිරසාර විසඳුමක් නැහැ කියලා. අපිට මේ සංසාර ගමනින් එතෙර වෙන්න තියෙන ස්ථිරතර ඒකායන විසඳුම තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකට ලොකු හදිස්සියක් ඕන කියලා. තුවාලයක් ආයුධයකින් පහර කාලා තුවාලයක් හැදිච්ච කෙනෙක් බේද්දා ගන්න හදිස්සි වෙනවා වගේ හදිස්සියක් ඕන කියලා. ඒ වගේම රමණීය දේශනාවක් දැන් අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය. මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය. මීදුමාරාතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මාසයක් ඇතුළත වදාළ දේශනා අතර එකක් මේ කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය සූත්‍රයේ ඒ වචනේ තේරුම ගොදුරු කරගන්නදී කෑමට ගන්නදී වගේ අර්ථයක්. කාලගානදී කජ්ජනීය සූත්‍රය. බලන්න මීදුමාරාතන් වහන්සේ ලංකාවට වැඩම කළා චූලහත්ති පදෝපම සූත්‍රය වදාලාට පස්සේ වාසියක් ඇතුළත මේ වගේ දේශනා රාශියක් උන්වහන්සේ අපට කියා දීලා තියෙනවා. නමුත් අපට අවාසනාවයි කියන්නේ නමින්වත් අහන්න හම්බ වෙන්නේ අපිට මේදු මහරහතන් වහන්සේ මෙහෙම ඒවා දේශනා කළා කියලා. අඩු ගණන් නමවත් අහන්න හම්බ වෙන්නේ. ඒක තමයි ලංකාවේ දැන් පවතින බුදුදහම. මල් පූජ කරන ධර්මය. එතකොට අවබෝධ කරන ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ කජ්ජනීය සූත්‍රයේ කියවෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනමයි. මිහිඳු මහරහතන් වහන්සේ ඇවිදින් ලංකාවේ මාසයක් ඇතුළත මේ වගේ දේශනාවක් කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. දැක්කහම මිහිඳු මහරහතන් වහන්සේගේ බුද්ධිය ගැන පුදුම වෙනවා. නැසි කොයිතරම් දක්ෂ විදිහට ශ්‍රී ලංකාව තුළ දහම් දිසාව දාලාද කියලා මාසයක් ඇතුළත රහතන් වහන්සේලා 63ක් බිහි වුණා. එතකොට බලන්න කොයිතරම් සාර්ථක ධර්ම ප්‍රචාරයක් රහතන් වහන්සේ නමක් විසින් කරනවද කියලා. තිමුන්නාන්සේ දාපු අඩිතාලම නිසායි අද අපිට මේ පිරිසිදු ධර්මයේ කතාබස් කරන්න පුළුවන් වුණේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ සැමැත්වරදී. මේ දේශනාව ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසට. මේක කියවෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි. බුදුරජාණන් වහන්සේ මේක ආරම්භ කරන්නේ පින්වත් මහණෙනි, මේ ලෝකේ සමහර අයට තමන්ගේ අතීත ජීවිත සිහි කරන්න පුළුවන්. මේ ඥානෙට මොකද්ද කියන්නේ? පුබ්බේ නිවාසානුස්සති ඥානය. මේ අතීත ජීවිත සිහි කිරීමේ ඥානය කියලා කියන්නේ දැන් අපි දන්නා ඉපදිලා අපිට එක ජීවිතයක් දෙකක් වගේ මතක හිටිනවා සමහර අයට. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ හතරවෙනි ධ්‍යානයේ දක්වා සිත දියුණු කරලා ඒ ධ්‍යානයේ පාදක කරගෙන සතිය මුල් කරගෙන, සතිය කිව්වේ සිය මුල් කරගෙන ආපස්සට සිහි කරන ක්‍රමයක්. ආපස්සට සිහි කරලා කල්ප ගණන් ආපස්සට විමසලා බලනවා, මං මෙහෙම කුරුළු ආත්මෙ මෙච්චර ගාණක් ඉඳලා තියෙනවා, මං එළුවෙක් වෙලා මෙච්චර ගාණක් ඉඳලා තියෙනවා, මං මේ මනුස්ස ලෝකෙ මෙච්චර ඉඳලා තියෙනවා, මම දිව්‍ය ලෝකෙ මෙච්චර ඉඳලා තියෙනවා, මම මේ වගේ ජීවත් වෙද්දි මට මෙන්න මේ නම ඒ කාලේ තිබුණේ, මට මෙන්න මේ වගේ ශරීරයක් තිබුණේ, මම මෙන්න මේ වගේ විදියටයි කටයුතු කළේ, මම මේවා තමයි කෑවේ බිව්වේ කියලා අතීතය ගැන සිහි කරන්න පුළුවන්. ඒක හරියට තමන් ඔන්න ගමක ඉඳලා වෙන ගමකට යනවා. අපි කියමු ඔන්න විනෝද චාරිකාවක් යනවා. ගිහිල්ලා ඇවිල්ලා කියනවා මෙහෙමයි, අපි අසවල් දේ බලන්න ගියා, අහවල් දේවල් කෑව බිව්වා, අහවල් සින්දුව කිව්වා කියලා අපි කියනවා. ඒතකොට අපි ආයෙම මතක් කරනවා මෙන්න මේ විදිහට ධ්‍යාන මට්ටමට දිනු කරපු සිතකින් ආපස්සට බලලා මතක් කරලා ගන්න පුළුවන් තමන් කලින් හිටපු ආත්ම භාව. කල්ප ගණන් බලන අය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තියෙනවා. ආපස්සට කල්ප ගණන් බලන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ඒ විදිහට කල්ප ගණන් බැලුවත් එක්ක යා සිහි කරන්නේ රූපයක්, සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් නඟක් ගැන සිතනවනම් එක්ක යාට සිහි කරන්න තියෙන්නේ විඳපු දෙයක්, එක්ක යාට සිහි කරන්න තියෙන්නේ අඳුනගත්තු දෙයක්, එක්ක යාට සිහි කරන්න තියෙන්නේ සංස්කාර චේතනාවකින් කරපු එකක්, එක්ක යාට සිහි කරන්න තියෙන්නේ විඥානය. මේ පංච උපාදානස්කන්ධයක් තමයි සිහි කරන්න තියෙන්නේ. මං අතීතේ මේවැනි මෙවැනි රූප ඇතුව හිටියා. පංච උපාදානස්කන්ධ සිහි කරන්න තියෙන්නේ. මං අතීතේ මෙවැනි විෂප වේදනාවෙන්ද, මෙවැනි දුක් වින්ද කියලා සිහි කරන්න තියෙන්නේ විඳීම. මං අතීතේ මෙන්න මේ විදිහේ ස්වභාවයකින් හිටියේ කියලා සිහි කරන්න තියෙන්නේ සංඥාවක්. මං අතීතේ මෙව්වා තමයි කළේ, මම මේව තමයි කිව්වේ මේව තමයි හිතුවේ කියලා සීකරණ තියෙන සංස්කාර අතීතේ විඥානය ගැන සීකරත් විඥානක් එතකොට අපිට කල්ප ගණන් ආපස්සට බැලුවත් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබලා සීකරණ තියෙන මොනවද පංච උපාදානස්කන්ධ එක්ක රූපයක් එක්ක වේදනාව උදපු දෙයක් එක්ක අඳුනගත්තු දෙයක් එක්ක චේතනාවක් මුල් කරගෙන සිදුවෙච්ච කරපු එකක් එක්ක විඥානේ තමයි සීකරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේකෙන් පෙන්වන්නේ දැන් කොයිතරම් අපේ ජීවිත ප්‍රවත්ත කොයිතරම් අතීතයට ඇදිලා ගියත් අපිට පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක් සීකරන්න නැහැ ඊළඟට උන්වහන්සේ මේ පංච උපාදානස්කන්ධය තෝරනවා උන්වහන්සේ තෝරන මේම මහණෙනි ඇයි මේ රූපය කියන්නේ උන්වහන්සේ වදාලා රූපတိතිකෝ භික්ඛවේ తස්මා රූපන්ති උච්චති පින්වත් මහණෙනි මේ රූපයට රූපය කියන්නේ රූපတိති නැසී වෙනසී යන නිසා රූපත කියන පාලි වචනේ තේරුම වෙනසිලා යනවා නැසී වෙනසිලා යන නිසා සතර මහා ධාතුන්ගෙන් හටගන්න මේ දෙයට කියනවා රූප කියලා කොහොමද නැසී වෙනසිලා යන්නේ සීතේන රූපති සීතලින් නැසී වෙනසී යනවා උණුසුමින් රස්මින් නැසී වෙනසී යනවා පිපාසින් බඩගින්නින් නැසී වෙනසී යනවා සත්තු සර්පය දෂ්ට කළා නැසී වෙනසී යනවා අනතුරු වලට භාජනය වෙලා නැසී වෙනසී යනවා දැන් ඊවෙන් වලකින්ද නේද අපි මේ ඔක්කොම මහන්සි ගන්නේ නැසී වෙනසී යයි කියලා බයට අධික සීතලෙන් එකට අපි මොකද කරන්නේ අර උණුසුම් කරන දේවල් අඳින්න පටන් ගන්නවා අධික රස්තියෙන් එකට අපි හේවන තියෙන තැන් වලට ආරක්ෂාව තියෙන තැන් වලට රිංගනවා දැන් අපි දන්නවනේ රස්නේ වැඩි වෙලා මිනිස්සු මරුණානේ ඉන්දියා මරුණා දාස් ගානක් මරුණා වතුර ගිල්ල වන් රත්නේ පුරේ මරුණා දැක්කනේ මේ රූපတိටි නැසී වෙනසී යන මේ නිසයි මේකට රූපේ කියන්නේ එවනම් මේ පංච උපාදානස්කන්ධය තුල තිබෙන මේ රූපය ස්ථිරසාරයකක් නෙවෙයි නැසී වෙනසී යන ස්වභාවයට අයිති එකක් අපිට මෙන්න මේ අවබෝධය කරා තමයි යන්න ඕනේ මොකද අපි කැරකි කැරකි ඉන්නේ එතනට නෙමෙයි අපි එන්නේ කැරකි කැරකි අර වැරදිච්ච තැනට මොකද රූපේ ආත්මයක් කියලා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා අන්නේ වැරදිච්ච තැන බුදුරජාණන් වහන්සේ වදාළ රූපේ නැසී වෙනසී යන නිසා රූපේ කියන්නේ ඊළඟට විඳීම බුදුරජාණන් වහන්සේ මහණෙනි මොකද මේ වේදනා කියන්නේ වේදේ තීති කෝ භික්ඛවේ తස්මා වේදනාති උච්චති විඳිනවා කියන අර්ථයෙන් වේදනා කියලා කියනවා එතකොට වේදනා කියන්නේ මොන අර්ථයෙන්ද විඳිනවා කියන අර්ථයෙන් මොනවද විඳින්නේ අපි සපත් විඳිනවා දුක්පත් විඳිනවා උපේක්ෂාවත් විඳිනවා මේ විඳීම හටගන්නේ මොකෙන්ද ස්පර්ශයෙන් හටගන්නවා සැප විඳීම ස්පර්ශයෙන්මයි හටගන්නේ දුක් විඳීම ස්පර්ශයෙන්මයි හටගන්නේ උපේක්ෂාව ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මේ වේදනා කියලා කියන්නේ එතකොට විඳිනවා කියන අර්ථයෙන් ඔන්න එතකොට මතක තියාගන්න ඒක විඳිනවා කියන අර්ථයෙන් වේදනා කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා මහණෙනි සංඥාව කියන්නේ මොකක්ද ඇයි මේ සංඥාව කියන්නේ සංජානාතීති කෝ භික්ඛවේ తස්මා සංඥාති උච්චති හඳුනගන්නවා කියන අර්ථයෙන් සංඥා කියන්නේ මේකේ තියෙන හරි සරල එකක් කියලා හඳුනගන්නවා නිල් පාට හඳුන ගන්නවා කහ පාට හඳුන ගන්නවා රතු පාට හඳුන ගන්නවා සුදු පාට මේ නිසා සංඥාව කියන බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරලා තියෙන්නේ කාටත් තේරෙන විදියට ඉතින් අපිත් හඳුනගත්තු ඒවා තමයි දැන් අපි මේ හඳුනගත්තු ඒ පාටට අනුව අපිට හැඩයක් පේනවා ඒ අනුව තමයි අපි මේ අඳුනගෙන තියෙන්නේ. ඉතින් අපි රූප අඳුන ගන්නවා, ශබ්ද අඳුන ගන්නවා, ගන්ධ සුවඳ අඳුන ගන්නවා, රස අඳුන ගන්නවා, පහස අඳුන ගන්නවා, මේ ඔක්කොම අඳුන ගන්න මේ විදිහට. සංඥාව ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඛාර ගැන මෙතන තියෙනවා විශේෂ විස්තරයක්. සංඛාර ගැන මහණෙනි මොකද මේ සංඛාර කියන්නේ? උන්වහන්සේ වදාලා සංකතං අபிසංකරොන්ති ති කෝ භික්ඛවේ තස්මා සංඛාරන්ති උච්ඡන්ති. සංකතේ අபிසංස්කරණය කරන නිසා සංඛාර කියනවා. ඔන්න තේරුම් ගන්න ඕනේ පද කීපයක්. සංකතේ කියන්නේ මොකද්ද? සකස් වෙච්ච දෙයකට කියන නමක්. එතකොට රූප කියන්නේ සකස් වෙච්ච දෙයක්ද නැද්ද? සංකතයක්. එතකොට වේදනා කියන්නේ සංකතයක්. හේතුඵල ධර්මයෙන් සකස් වෙච්ච දෙයක් හේතු නැතිවීමෙන් නැසී යන දෙයට කියන සංකතය. සංඥාව කියන්නේ සංකතයක්. සංඛාර කියන්නේ සංකතයක්. විඥානය කියන්නේ සංකතයක්. සංකතයක තියෙන ලක්ෂණ මොනවද? තුනක් තියෙන ලක්ෂණ. උප්පාදෝ පඤ්ඤා යති. හට ගැනීම පේනවා. වයෝ පඤ්ඤා යති. වෙනසීම පේනවා. ථිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤා යති. පවතින දේ තුල වෙනස් වීම පේනවා. එතකොට හට ගැනීමක් පේනවා සකස් වෙච්ච දෙයක. වෙනසීමකුත් පේනවා. පවතින දේ තුල වෙනස් වීමක් පේනවා. එතකොට මේ ලක්ෂණ පේනවා රූපේ. එතකොට රූපේ සංකතයි. සංකත ලක්ෂණ පේනවා. වේදනාවේ මේ සංකත ලක්ෂණ පේනවා. එතකොට වේදනාවත් සංකතයක්. හඳුනා ගන්න දේ තුලත් මේ සංකත ලක්ෂණ පේනවා. එහෙනම් සංඥාවත් සංකතයක්. ඊළඟට චේතනා පහල කළ කරන දේ තුලත් මේ ලක්ෂණ පේනවා. සංකාරත් සංකතයක්. විඥානෙත් ওই ලක්ෂණ පේනවා. විඥානයත් සංකතයක්. මේ සංකතය අபிසංස්කරණය කරනවා. ඒක විස්තර වශයෙන් තියෙනවා මේකේ. රූපං රූපත්තාය. දැන් චේතනාව පහල කළා යා මොකද කරන්නේ? දැන් නොමගගේ ජීවිතේනේ. අවබෝධයකින් තොර එක්කෙනා චේතනාව පහල කළා හිතනවා. චේතනා පහල කළා කතා කරනවා. චේතනා පහල කළා ක්‍රියා කරනවා. දැන් මේ ඔක්කොම කරන්නේ අවබෝධයකින් තොර. ආරි සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතුව, ජීවිත අවබෝධයක් නැතුව මේ ජීවිත ඇතුලේ සිදුවෙන්නේ මොකද්ද කියලා නොදැන. ඉතින් මෙයා මෙහෙම කරන එකට රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති ති සංඛාරා. සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූපයක පිටුලනේ දැන් අපි ඉන්නේ. දැන් රූපය තුල තමයි විඥානය බැහැගෙන ඉන්නේ. මේ බැහැගත්තු විඥානිකින් යුක්තව තමයි අපි දැන් චේතනා පහල කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ආයමත් අපිට ලැබෙනවා සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූපයක්ම ලැබෙන විදිහට තමයි චේතනා පහල කරලා ක්‍රියා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? රූපයක්ම ලැබෙන විදියට සකස් කිරීම තමයි මේ සංකාර කියලා කියන්නේ. එතකොට විඳීමත් වෙන වේදනං වේදනත්තායි සංකතං අபிසංකරොන්ති ති සංකාරා. දැන් විඳීම දැන් අපි ගත්තොත් තේම අපි ඔන්න විඳිනවා. විඳලා ඉවරලා අපි යමක් කරනවා. ඒක අපිට ඊළඟට ආයමත් විඳීමක් මුණ ගැහෙන්නම විඳීමක් ලැබෙන්නම උපකාර වෙන එක. ඊළඟට සංඥා සංඤත්තාය සංකතං අபிසංකරොන් තීති සංඛාරා. සංඥා කියන්නේ අඳුන ගන්න දේ. අඳුන ගන්න දේ තුළ ඉඳලා මෙයා විශේෂයෙන් සකස් කරන චේතනා පහළ කර කර ආයමත් යාට මොකද වෙන්නේ? අඳුන ගන්න දෙයක්මයි ආයමත් ලැබෙන්නේ. දරූපේ රූපේ මේක පිණිස තමයි කල්පනා කරන්නේ. කල්පනා කරන්නේ අනේ උඹලම මගේ ආයි දරුව වෙන්න ඕනේ. මේ පතන්නේ මොකද්ද? රූපේමයි. රූපෙම වෙන පිණිසෙන් පතන්නේ. මට කැමති මේට වඩා සුද්ධට ඉන්න, මේට වඩා කොණ්ඩේ දිගට. මේ පතන්නේ මොනවද? රූපෙමයි පතන්නේ. මෙච්චර නම් දුක් වෙන්න ඕනේ. සැපතනක තමයි උපදින්න තියෙන්නේ. පතන්නේ මොකද්ද? සංස්කාර. රූපේ රූපේ වීම පිණිස වේදනාව වේදනාව පිණිස සංඥාව සංඥාව පිණිස සංකාර සංකාර පිණිස විඥාන විඥාන පිණිස සකස් කරන මේ කියන්නේ එතකොට මේ කරන්නේ ගහ කැපිල්ල නෙමෙයි මොකද්ද හිටෝනවා සංකාර කියලා කියන්නේ මේකයි ගහ හිටෝනවා ආය ආයමත් හිටෝන එක පැලකන එක මේ කියන්නේ එතකොට අපි මෙච්චර කාලයක් මුළුල්ලේ සංස්කාර රැස් කළේ මොකේදද ආයමත් පංච උපාදාන ස්කන්ධයක් හැදෙන විදියට චේතනා පහල කර කර කළා තින් ආයමත් පංච උපාදාන ස්කන්ධයක් හැදෙන විදියට කොටින් මේකට අපි කොච්චර රැවටුණාද කියන්නේ අපිට බැලූ බැලූ වස පේන්නේ මම මේ නිසා අපි පංච උපාදාන ස්කන්ධින් පුර දෙයක් හිතා ගන්නවත් බැරි මට්ටමක් තියෙනවා. සිතින් හිතා ගන්නවත් බැහැ. රූපෙ නැත්තම්, විදීමක් නැත්තම්, සංඥා නැත්තම්, සංස්කාර නැත්තම්, විඥාන නැත්තම් දුකක් නැහැ කියලා හිතන්නේ නැහැ. අපි හිතන්නේ කොහොමද? රූපෙ නැත්තම්, වේදනා නැත්තම්, සංඥා නැත්තම්, සංකාර නැත්තම්, විඥාන නැත්තම් මං කොහෙද ඉන්නේ? ඔන්න අපි අහන ප්‍රශ්නේ. මේ දුක ඉවරයි කියලා හිතන්නේ නැහැ අපි. මොකද හේතුව අපිට අවබෝධනේ දුක. අපි දුක ගන්නවා මම කියලා. දුක මම කියලා අරගෙන ඊට පස්සේ අපිට මොකක්ද ඕනේ මම පවත්තන්න. මම පවත්තන්න හදනකට පවත්තන්න තියෙන්නේ මොකද්ද? දුක. ඒ නිසා දිගින් දිගටම මේ සත්වයා ඉපදීම කරා යනවා. ඒකයි මේකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ සසර කියලා. සාමාන්‍ය මනස උපමාවක් දේශනා කරලා තියෙනවා. උපමාව තමයි අපි ඔක්කොම දැලකට කොටු වෙච්ච මාළු රංචුවක් වගේ කියලා මේ සත්වයා. දැන් ඔබ හිතන්න දැලකට කොටු වෙච්ච මාළු රංචුව තුළ සාමාන්‍යයෙන් දැලකට කොටු වෙච්ච මාළුවා කරන්නේ මොකද්ද? නිකන් දඟලන දෙඟලිල්ලක් විතරයි. දැලකට කොටු වෙච්ච මාළුවෙක් ක්ලේශියෙන් දැලක් කඩාගෙන යනවද? එක් එක් දින්නෙක් විතරක් දැල කඩාගෙන යනවා. ඊළඟට උන්වහන්සේ වදාලා මේ අපේ ජීවිත හරියට තොණ්ඩුවකට අවුච්ච සතෙක් වගේ කියලා. තොණ්ඩුවට ගහවෙච්ච සතෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් වැද්දට ඇවිල්ලා. නේද? එතකොට තොණ්ඩුවට සත්තු අතර එහෙමත් සතෙක් තමයි මේ තොණ්ඩුව ගලවගෙන දුවන්නේ. එහෙමත් කලාතුරකින් සතෙක් තමයි දුවන්නේ. අන්න ඒ වගේ කියනවා. මේ පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වෙන්නේ කලාතුරකින් කෙනෙක්. මේක අවබෝධ කරගන්න නැත්නම් ඉතින් මේක ලේසිය නිදහස් වෙන්නේ නැහැ. මේක යන්නේ පුදුම ගමනක් මේක යන්න තියෙන. ඔබට මතක ඇති සරියුත් හාමුදුරුවන්ට පිට ආත්ම භාව පාකට කලින් ඒකෙන් සරියුත් හාමුදුරන්ගේ ජීවිතයේ ඒ අම්මා සාරිප්නේ. ඊට කලින් ආත්ම භාව පාකට කලින් අම්මා කෙනෙක් හිටියා. යා මැරිලා පිරිතියක් වුණා. දැන් සරියුත් හාමුදුරු ඉපදෙනකටත් එයා කොහෙද? පිරිත ලෝකේ. දැන් අපි හිතන්නේ මේ දාන ටිකක් දීලා පින්දුන්නට පස්සේ මිදෙනවා කියලා. ඒත් පිරිත ලෝකේ දැන් පිරිත ලෝකේ ඉඳලා චරිත් හාමුදුරු ආන්බව පහකුත් ගෙවිලා. දවසක් පෙනහිටලා ඒ අම්මා කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේට මතකද දන්නේ මම තමයි මේ තාත්ම භාව පහකට කලින් ඔබ වහන්සේගේ අම්මා. මම එදා මෙරිලා පිරිතියක් වුණා තවමත් සීම් සුට්ටුවක් නැතේ කිව්වා. චරිතාඳුරු පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බැලුවා ඇත්ත කාරණේ. චරිතාඳුරු දා ගමට පිණ්ඩපාති වැඩියා. දානි පාත්‍රයක් අරගෙන වැඩම කළා. රහතන් වහන්සේලාට පිළිගැන්නුවා මීට ආත්ම භව පහකට කලින් මවුට පිම්පිනිසෙයි කියලා. අන්න එදා ඒ පුරේතිට ආහාර පාන ලැබුණ බඩගින්න නැතුණා. ඉදා රාත්‍රී පෙනී ඉඳලා අඬන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි මම මෙච්චර කාලයක් දුක් විඳා කුසට බඩගින්නේ කුසගින්නේ දුක් විඳා ඔබ වහන්සේට පින් සිද්දෙන්නේ මට දැන් බඩගින්න පිපාසයක් මොකුවත් නැහැ. නමුත් මගේ ආයුෂ ඉවරයි. තව අවුරුදු 5යි මට තියෙන්නේ. ස්වාමීනි මට පේනවා ඊට පස්සේ මට උපදින්න තියෙන නිරේ ඔන්න යන හැටි. අපි හිතාගෙන ඉන්නේ මැරිලා ගිහින් ගන්ධබ්බෙක් වෙලා රවුම් ගහලා කොච්චර අධර්මයක්ද එතකොට අපි අහලා තියෙන්නේ. ඉතින් කියන මේ උපදින්නේ නිරේ. එතකොට සරියුත් හාමුදුරන්ට ඒ වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ. किसी दयक में एक ना इतने बड़े बलन में पांचुपादानस्कंदे संस्कार सकस्य नहीं थी आय मत पांचुपादानस्कंदे अपने सकस्य ना एक तमाय संस्कार इन्हें बुद्ध रहते हैं ना सिर्फ विज्ञाने तोरे ना विज्ञाने तोरे ना महाने ने मुकुट में विज्ञाने किया ना विज्ञानाधिति को बिकवे तस्मा विज्ञानंति उच्चति विशेषण दनगन्नवा किन आर्थेन विज्ञानये केला किएना हरिलासन विस्तर एक पेंके तीयना मनोदयनगन में कितने एम्बुलुद दयनगानो तीत्तल दयनगानो काटुके बावत दयनगानो पैनरसत दयनगानो कहाँटत दयनगानो कहाँट नतीबावत दयनगानो लुनुद दयनगानो यह मनोदयन में कि हरिलासन एका किएना दयन अपने दिवेदर दिवेट दयन रासवार के आप भी सरल उपमादेशन विज्ञान संस्कार महालुकुट मम मगेय मगे आत्मिकागन अक पवत्पना करोल बलिन तमाट तमावत् मेनसा बुद्रजान से वदाल श्रुतवत्ता श्रावकयासरणी मनाकुट पीटप धर्म ज्ञानी युक्त श्रावकय मे श्रुतवत्ता श्रावके क्रीम लेशी कत्नी मे ඒ ධර්මඥානී නියම විදියට තියෙන්න ඕනේ නැත්නම් එක එක්කෙනා බණපද එක එක විදියට කරකවනවා එතකොට මොකද වෙන්නේ ඒවට අහු වෙනවා ඒවට අහු වෙනවා ආ නෝන කල් නෝනින් කල්පනා කරලා මනාකොට තේරුම් ගන්න ඕනේ මොකද අපේ රටේ බෞද්ධ වෙෂින් ඉන්නවා ලාභය මුල් කරගෙන ආගම අදහන පිරිසක් බෞද්ධ වෙෂින් ඉන්නවා අන්න ඒ පිරිස කැමති නෑ මේ නියම ධර්මයට लाभ अक्सा धर्मी पावला धर्मी खरकोन श्रुतेन धर्म ज्ञानी तिबुन चित्र एक नियम धर्मी पुलवांगी बुद्रजान श्रुतवत्तारे श्रावकया मेन मे विद्युत रूपे हित नो के मे दबिलतीन रूपे विसी माव काल दानो अन्न बड पपु अल्लगन वेलपेनवा संसार गेवदी रोग है दिनो रोग पीडा दिनो बुद्रजान श्रुतवत्तारे श्रावकियाट मेम हितान्न අතීතේ දැන් අතීතය අපිට නැහනේ මේ වර්තමානී රූපේ විසින් මාව කාලා දාන්න යම් ආකාරයෙන්ද ඔන්න ওই විදිහට තමයි අතීත රූපේ විසින් මාව කාලා දැම්මේ අතීතය අපි කී වතාවක් නම් බෙලි කපුම් කණ්ඩායම්ද කී වතාවක් නම් අපි රෝග පීඩ හැදලා මැරෙන්නේ නැද්ද වතුර ගිල්ල කොච්චර මැරෙන්නේ නැද්ද ගින්න පිච්චිලා කොච්චර මැරෙන්නේ නැද්ද බඩගින්න කොච්චර මැරෙන්නේ නැද්ද පිපාසයෙන් කොච්චර මැරෙන්නේ නැද්ද සතුරන්ට බොදෙලා කොච්චර මැරෙන්නේ නැද්ද අනතුරු වලින් කොච්චර මැරෙන්නේ නැද්ද හැම අවස්ථාවකදීම වර්තමාන රූපේ විසින් මාව කාලා දානවා වගේ අතීත රූපේ විසින් මාව කාලා දාලා තියෙනවා අන්න හිතන්න කියනවා ඉලංග බුදුරජාන් වහන්සේ වදාලා ශ්‍රාවකයන් නෝණින් හිතන්න කියනවා අනාගත රූපේ පැතුවොත් අනාගත රූපේ විසිනුත් වර්තමාන රූපේ මාව මේ කාලදාන විද්‍යතම කාදමාවේ අනාගත රූපේ විසිනුත් වර්තමානයේ මාව මේ රූපේ විසින් කාදමන්නේ යම් ආකාරයෙන්ද ඒ විදිහටම කාලදමාවේ කියලා යාට නෝණින් සලකන්න කියනවා මට අතීත උනේ නැහැ මට අනාගතය ඕන නැහැ මේ වර්තමාන රූපේ හොඳටම ඇති මේ වර්තමාන රූපෙන් මං අවබෝධ කරනවා මේ වර්තමාන රූපේ කෙරෙහි යථාභූත ඥානය ඇති කරගෙන මම මේකට ඇලෙන්නේ නැතුව ඉන්නවා මම මේ වර්තමාන රූපේ කෙරෙහි තියෙන තණ්හාව නිරුද්ධ කරනවා කියලා කල්පනා කරන්න කියනවා ශ්‍රාවකයාට බලන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනකම්ම මෙහෙම හිතන්න පුළුවන් කියලාවත් අපි දන්නේ නැහැ. අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ නමගේ අවබෝධය කොයිතරම් පළල්ලිකක්ද කියලා. උන්වහන්සේ තමයි මෙහෙම අපිට සිහිපත් කරවන්නේ. නැත්නම් අපිට හිතන ක්‍රමේවත් දන්නේ නැහැ. මෙහෙම හිතන්න කියනවා. නැත්නම් මේකෙන් පිමුතුනි මේසි කෙනෙක් මේ සංසාරයෙන් ගැලවෙන්නේ නැහැ. මේකෙන් ගැලවෙන්නේ මහා නුවණ තියෙන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපේ ගැන ඒ විදිහට නුවණින් සලකනකොට තමයි යාට මේ රූපේ කෙරෙහි නොවැළී සිටින්ට පුළුවන් වෙන්නේ. ඒ විදිහට සලකනකොට අපිට පුරුදු වෙලා තියෙන එකේ අනිත් පැත්ත. මොකද්ද? රූපේ නිසා යම්කිසි සැපයක්, සොම්නසක්, ආස්වාදයක් වින්දා නම් ඒකමයි හිතට එන්නේ. ඒකමයි හිතට එන්නේ. ඒකමයි හිතට එන්නේ. අර ඉඳලා තියෙනවද දුකක් දුන්නසක් පීඩාවක් ඒක මතක නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි මේක නුවණින් හිතන්න කිව්වා. නුවණින් හිතලා තේරුම් ගන්න කිව්වා. අවබෝධ කරන්න මහන්සි ගන්න කිව්වා. ඊළඟට උන්වහන්සේ වදාළා ශ්‍රුත්වත් ආර ශ්‍රාවකයාට කල්පනා කරන්න කියන වේදනා ගැන විඳීම ගැන. දැන් මේ වේදනාව විසින් මාව කාලා දානවා. ඔබ දන්නවා කායික වේදනා එනවා මානසික වේදනා එනවා කායික වේදනා ආවහම සමහරින්ට සීවෙකන් වෙනවා කායික වේදනා ආවම සමහරු දිවි නසා ගන්නවා කායික වේදනා ආවහම විලාප දෙනවා ගම්නි දෙවනක් කළා කායික වේදනා ආවට පස්සේ යාට සීසන් නැතු යනවා කායික මේ ජීවිතේම ඔය වගේ කායික වේදනා කොච්චර ලැබෙනවද ඊළඟට එනවා මානසික වේදනා. සමාජයේ මානසික පීඩා ඇතිවෙනවා අපිට. සමහර විට හිතෙනවා මෙහෙම මෙහෙම ආවොත් ප්‍රශ්න පිස්සු හෙදෙයිද කියලා. සමහර අවස්ථාවල සමහර ඉන්නවා මානසික පීඩනේ වැඩි වෙනකොට වේදනාව වැඩි වෙනකොට බිත්ති ඔලුව ගහ ගන්නවා. ලිදේ පයින් දුවනවා. භූමිතේ නලා ගන්නවා ගිනි තියන්නේ. කෝච්චියට පයින් දුවනවා. වහකනවා. මේ වගේ දේවල් පිස්සු වෙදෙනවා මේ වේදනාව ඉවස ගන්න බැරුව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෝනින් සීකරන ශ්‍රුතවත් ආර ශ්‍රාවකයා මේ වේදනාව විසින් මාව කාලා දානවා. මේ විදිහට තමයි එහෙනම් අතීත වේදනාව විසින් මාව කාලා දෑවේ. අතීත වේදනාව විසින් මාව කාලා දැම්මේ මේ විදිහට තමයි. මේ දැන් වේදනාව විසින් මාව කාලදාන ආකාරයට. ඉතින් මං අනාගත වේදනාව පතන්ට ගියොත් අනාගත වේදනාවත් මේ දැන් වර්තමාන වේදනාව විසින් මාව කාලදාන ආකාරයෙන්ම කාදමාවි. ඒ නිසා මට අතීතය ඕනේ නැහැ. මට අනාගතේ වුණෙත් නෑ. මේ වර්තමාන වේදනාව මම අවබෝධ කරනවා. මේ වර්තමාන වේදනාවට මම ඇල්ම දුරු කරගන්නවා. මේ වර්තමාන වේදනාව කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ කරගන්නවා. මම නොවැළෙන සිතක් ඇති කරගන්නවා කියලා ආන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්න පටන් ගන්නවා. නෝන සීකරන්න පටන් ගන්නවා. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදියට කල්පනා කරනවා. එයා කල්පනා කරනවා, ඔන්න වර්තමාන සංඥාව තියෙනවා. සංඥාව කියන්නේ මොකද්ද? අඳුන ගන්න දේ. අපි වර්තමාන රූප අඳුන ගන්නවා, ශබ්ද අඳුන ගන්නවා, ගඳ සුවඳ අඳුන ගන්නවා, රස අඳුන ගන්නවා, පහස අඳුන ගන්නවා, අරමුණු අඳුන ගන්නවා. මේ අඳුන ගන්න දේමයි අපට වදයක් වෙන්නේ. මේ ළඟදී මට එක පින්වතෙක් ඇවිල්ලා කියනවා, අනේ හාමුදුරනේ මට නම් ජීවිතේ තිත්ත වෙලා. මම මොකද? අනේ හාමුදුරනේ මට අපේ නෝන කතා කරන්නේ මෙහෙවර බල්ලා බූරුවා මීහරකන් මෙහෙවරයි. මට කිව්වා අනේ හාමුදුරනේ බෑ බෑ ඉවසන්න නම් බෑ. මං ඇහුවා යෝජනාවකින්ද කරගත්තේ යාළුවලාද? අනේ හාමුදුරනේ අවුරුදු තුනක් යාළු වෙලා කිව්වා. මං කෝයේ තුන් අවුරුද්දට ඉතුරු නැද්ද මේ අඳුනා ගන්න දේ නම්? තමන් ජීවිතේට මහා දුකක් හදලා දෙන දෙයක් කියලා හිතුවේ නෑ. නෑ හාමුදුරනේ ඒ කාලේ යන්තම්වත් පෙනුන්නේ නෑ කිව්වේ මේක. එතකොට බලන්න මේ අඳුනා ගන්න සංඥාව අඳුනා ගනිද්දි තියෙන ස්වභාවය නෙමෙයි පස්සට යනකට. එදිරි රූපෙත් එමය වේදනාත්ම අපි අඳුනගත්තකම අනේ මේ පතාගෙන ඇවිල්ලා කියලා තමයි මේ ඊට පස්සේ හිතාගෙන මේ ලෝකෙන් තොර ලෝකයක් නැහැ. මේක විඳවන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ. ඒ තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නෝන තියෙන කෙනා කල්පනා කරන මේ අඳුනා ගන්න දේ ගැන, අඳුනා ගන්න රූප ගැන, අඳුනා ගන්න ශබ්ද ගැන, අඳුනා ගන්න ගඳ සුවඳ ගැන, අඳුනා ගන්න රස ගැන, අඳුනා ගන්න පහස ගැන, අඳුනා ගන්න අරමුණු ගැන. සමහර අවස්ථාවල අපිට අරමුණු හිතට එනවා, අපිට මේ හිතන එකම තමයි වදේ. ඊට පස්සේ අපිට මේක මහා වදයක් නැති කරගන්නත් බෑ. අපිට ඕන දෙයක් නෙමෙයි හිතන්නේ, මේ ඕන නැති දේවල් එනවා. මේ වගේ අඳුන ගන්න දේ වදයක්. ඉතින් යා නෝනින් කල්පනා කරනවා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ සංඥාව මාව කාලා දානවා. මේ සංඥාව විසින් මාව කාලා දානවා. එහෙමනම් මේ දෙවු අතීත සංසාරෙදි සංඥාව විසින් මාව කාලා දැම්මේ මේ විදිහට තමයි. ඉතින් මේ සංඥාව මම පැතුවත් අනාගතේ මට සංඥාවක් ලැබේවා කියලා, ඒ සංඥාව විසුමුත් මාව වර්තමාන සංඥාව කාලා දාන විදිහටම කාලා දමාවි. ඒ නිසා මට අතීත සංඥාව ඕනේ නැහැ. මට අනාගත සංඥාව ඕනෙත් නැහැ. මේ වර්තමානේ මම අඳුනන දන්න ලෝකෙ ඇති. ඒ නිසා මම මේ සංඥාව අවබෝධ කරනවා. මම මේ සංඥාවට නොඇලී වාසය කරනවා. මම මේ සංඥාව කෙරෙහි ඇති අල්ම නිරුද්ධ කරගන්නවා කියලා අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරනවා. ඒ විදිහට සුතවත් ආර ශ්‍රාවකයා හිතල හිතල ජීවිතේ කලකිරෙන පින්වතුනි, දැන් අපිට ওই වැස්සෙන් පින්නින් පොඩ්ඩයි තියෙන්නේ. නමුත් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් මුදෙම ඉන්නේ මේ අපිට කල්ප ගණන්. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ නොකළොත් අපි කොහේ ආයිද? අපිට මොකක් වේද කියලා අපිට හිතාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි නොනින් කල්පනා කරලා අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිතයේ තියෙන මේ ඇත්ත తত্ত্বය. ඊළඟට පින්තුනි, සංකාර. සංකාර කියලා කියන්නේ ඔව් චේතනාවක් පාලකල රැස් කරන දේ. චේතනා පහල කළා රැස් කරන දේ. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ සංකාර ගැන හිතන්න කියලා මේ විදිහට. දැන් අපි බලමු මෙහෙම. දැන් ඔන්න ඔබ ඉපදුනා මිනිස් ලෝකේ. දැන් ඔබ ඉපදිලා දැන් ඔබ සැප දුක දෙකම විඳින්නේ නැද්ද? සැප දුක විඳිනවා. එහෙමනම් අපිට පේනවා මේකට යම් කිසි කර්මානුකූල බලපෑමක් තියෙනවා. සමහර ඉන්නවා මේ මිනිස් ජීවිතය ඉපදුනාට පස්සේ උපතින්ම අන්ධයි. උපතින්ම කෝරු වෙලා, උපතින්ම ගොළු වෙලා, උපතින්ම බහිරි වෙලා, එක්ක නුවණ නැහැ, කල්පනා කරගන්න බෑ, අවබෝධ කරගන්න බෑ, තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම සංස්කාර නිසා ලැබිච්ච දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔබල මේ කර්මයේ ස්වභාවය මොකද්ද? විපාක දීලා අවසන් වෙන එක, ගෙවිලා යන එක. මේව සංස්කාර ගෙවි ගෙවි යද්දි එයා නෝනින් කල්පනා කරනවා මේ සංස්කාර විසින් මාව කාලා දානවා, මේ සංස්කාර විසින් මාව යම් ආකාරයකට දැන් කාලා දානවාද? අතීත සංස්කාරත් ඔය විදිහට තමයි කාලා දැම්මේ. හිතුව ගමන් රජ කෙනෙක් වෙලා ඉන්නවා, ඒ සංස්කාර විසින් යාව කාලා දානවා, ඊට පස්සේ මැරිලා යනවා. ඔය හිතුව ගමන් දෙවි කෙනෙක් වෙලා උපදිනවා, ඒ සංස්කාර විසින් යාව කාලා දානවා, ඊට පස්සේ මැරිලා යනවා. සංස්කාර විසින් මිරිසතෙක් කරනවා, ඒ සංස්කාර විසින් යව කාලා දානවා, ඊට පස්සේ මෙරිලා යනවා. සංස්කාර විසින් තිරිසන් ලෝකෙට ගෙනියනවා, ඒ සංස්කාර විසින් යව කාලා දානවා, ඊට පස්සේ මෙරිලා යනවා. දැන් ඔන්න අපි සංස්කාර කාලා දානවා. කොයි වෙලාවේ කාලා ඉවර කළා තමයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවේ කාලා ඉවර කළා තමයිද කියන්න බෑ. ඒ නිසා යා කල්පනා කරනවා අතීත සංස්කාර ඔක්කොම අතීතේ සංස්කාර විසින් මාව කාලා දාන්න ඇති මේ විදිහට තමයි. මේ වර්තමාන සංස්කාර මාව කාලා දමන්නේ යම් ආකාරයෙන්ද? මේ විදිහට තමයි අතීත සංස්කාර මාව කාලා දාන්නේ, කාලා දැම්මේ. මම අනාගත සංස්කාර පැතුවොත් ඒ අනාගත සංස්කාර විසිනුත් මේ විදිහටම මාව කාලා කාබාසනය කරලා දමාවි. ඒ නිසා මට අතීත සංස්කාර වුණත් නේ, අනාගත සංස්කාර වුණත් නෑ, වර්තමාන මේ සංස්කාර ටික ඇති. මම මේ සංස්කාර අවබෝධ කරනවා. මම මේ සංස්කාර අවබෝධ කළා. මම මේ සංස්කාරයෙන් කෙරේ නොවැළි, සංස්කාරයෙන් කෙරේ තියෙන ඇල්ම නිරුද්ධ කරනවා කියලා. දවසක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට 39ක් වැඩියා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා 39. උන්වහන්සේලා සියලු දෙනාටම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. ඒ කියන්නේ පෙරවිසු කඳපිළිවෙල දකින්න නොවන තියෙනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු වෙලාවේ උන්වහන්සේ කල්පනා කළා අද මේ වාඩි වෙලා ඉන්න ආසනීයම මේ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙන ආකාරයට මේ ජීවිතය ගැන කියා දෙන්න ඕන. කල්පනා කළා කියනවා මහණෙනි කාගෙවත් බාහිර දිහා බලන්න ඕනේ නැහැ. බාහිර කවුරුවත් දිහා බලන්න ඕනේ නැහැ. මේ ගෙවාගෙන ගියපු සංසාරෙ දිහා බලන්න, ගෙවාගෙන ආපු සංසාරෙ දිහා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කුකුල්ලු විලා බෙලි කපද්දි, කුකුල්ලු බවට පත් වෙලා තමන්ගේ බෙලි කැඩෙද්දි ගලා ගියපු ලේ කන්දරාව බලන්න. හරක් වෙලා බෙලි කැපුම් පාර ලබද්දි ගලාගෙන ගියපු ලේ දිහා බලන්න. කෝටි ප්‍රකෝටි ආත්ම භාව ගණන් හරක් වෙලා හිටපු තාලේ එළුව වෙලා සංසාරේ ගියපු කාල පරිච්ඡේදෙදි මැරිච්ච මාර ගණන දැන් බලන්න සීකල්ලා. එතකොට අර ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? පුබ්බේ නිවාසානුස්සති ඥානින් බලන තමන් ගියපු හැටි දවාගෙන ගියේ දහර සී කරන්න. හුරුංගින් මරුන් කාපු වාරවලදී ගලාගෙන ගියපු ලේ සී කරන්න. හදිසි අනතුරු වලින් ගලාගෙන ගියපු ලේ සී කරන්න. හුරු බවට තමන් පත් වෙලා දඬුවම් විදිද්දි ආණ්ඩුවෙන් ගලාගෙන ගියපු ලේ සී කරන්න කියලා කියාගෙන කියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මේ ඔබේ මේ ජීවිතේ ගියුම් සංසාරී ගලාගෙන ගියපු ලේද වැඩි සාගර ජලයේද ඒ ස්වාමීන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සාගර ජලයට වඩා ගලාගෙන ගියපු ලී වැඩි කියනවා කින මහණෙනි මෙච්චර ඉරණමක් අයිතුනේ ඔබට ඔබ රූපේ මම කියලා ගත්තු නිසා ඔබ වේදනාව මම කියලා ගත්තු නිසා ඔබ සංඥාව මම කියලා ගත්තු නිසා සංකාර මම කියලා ගත්තු නිසා විඥාන මම කියලා ගත්තු නිසා ඔබ අවබෝධ කළේ නෑ අවබෝධ නොකළ නිසාමයි මෙච්චර දුර්භාවේ දැන් ඉතින් ඔබ මේවා මම කියලා ගන්න එපා රූපේ මම කියලා ගන්න එපා වේදනා මම කියලා ගන්න එපා සංඥාව මම කියලා ගන්න එපා සංකාර මම කියලා ගන්න එපා විඥානි මම කියලා ගන්න එපා මේ විදේ දුක් ඇති ඔබට සංසාරේ අනාගතේ පැතුවෙත් ඔබට ආයම දුක තමයි පතන්න තියෙන්නේ ඒ නිසා ඔබ මේක අතාරින්න කිව්වා ඒ ස්වාමීන් වහන්සේලා කොයිතරම් දක්ෂ විදියට තමන්ගේ බුද්ධිය හැසිරුවද කියන්නේ වාඩි වෙලා හිටපු ආසනවලම සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා උතුම්ම අරහත්ත්වයට පත් වුණා බලන්න පින්වතුනි ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට හිතන එක තමයි අපි කරන්න තියෙන්නේ මේකට උවමනා කරන විදිහට හිත හරි ගස්ස ගන්න ඕනේ තුමන් වහන්සේ වදාළ විඥාණය ගැන හිතන්න කියලා වර්තමාන විඥාණයේ විසින් මාව කාල දාන බලන්න අපිට හිතන්න බැරි වෙච්ච එකක් නේ ඔය මේ විසින් දැන් අපිට ලෙඩ වුණා කොච්චරද කොච්චරවත් බඩාලනගෙන ඇඬුවා පපුවේ දිනවා කී කී තෙල් ගඟා හිටියා අපි බෙහෙත් ගත්ත මිසක් මේ රූපේ විසින් මාව කාල දානවා කියලා හිතුන්නේ නැන්නේ මේ වේදනත් එමය සංඥා සංකාර බුදුරජාණන් වහන්සේ වදාලා විඥාණය ගැන මේ විඥාණය විසින් මාව කාල දානවා වර්තමාන විඥාණය විසින් මාව කාල දානවා මේ විදිහටම තමයි අතීත විඥානේ විසිනුත් මාව කාල දැම්මේ මේ විදිහටමයි අතීත විඥානේ විසිනුත් මාව කාල දැම්මේ එවනම් මං අනාගත විඥානේ පැතුවෙත් අනාගත විඥානේ විසිනුත් මාව මේ විදිහටම කාල දමාවි ඒ නිසා මට අතීත විඥානේ ඕන නැහැ මට අනාගතේට විඥානය ඕනක් නැහැ මේ වර්තමාන විඥාණයෙන් මේ මේ විඳින විඳිල්ල හොදටම ඇති ඒ නිසා මේ විඥාණයත් මම අවබෝධ කරගන්නවා මම තණ්හාව ප්‍රහාණය කරගන්නවා කියලා නෝනින් සීකරන්න කියනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අහන භික්ෂුන් වහන්සේලාගෙන් පින්වත් මහණෙනි රූපය නිට්ටයයිද අනිත්‍යයිද කියලා රූපය අනිත්‍යයි ඊළඟට අහන යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා ඒක දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти ඒක මම මගේ මාගේ ආත්මය කියලා සැලකීම සුදුසුදු කියලා අහනවා සුදුසු නෑ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි වේදනාව නිට්ටද අනිත්‍යද කියලා වේදනාව අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද කියලා අහනවා දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මම මාගේ මාගේ ආත්මය කියලා සැලකීම හරිද කියලා වැරදි ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි සංඥාව නිට්ටද අනිත්‍යද කියලා සංඥාව අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා අහනවා දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති ඒ මම මාගේ මාගේ ආත්මය කියලා සැලකීම සුදුසුද කියලා සුදුසු නෑ ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා සංස්කාර නිට්ටද අනිත්‍යද කියලා සංස්කාර අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයිද සපයිද කියලා අහනවා යමක් අනිත්‍ය නම් දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති ඒක මම මාගේ මාගේ ආත්මය කියලා සැලකීම සුදුසුද කියලා සුදුසු නෑ ඊළඟ බුදුරජාණන් වහන්සේ අහන විඥානේ නිට්ටද අනිත්‍යද කියලා විඥානේ අනිත්‍යයි යමක් අනිත්‍ය නම් සැපයිද දුකයිද කියලා අහනවා. යමක් අනිත්‍ය නම් දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආවිති. ඒ මම මාගේ මාගේ ආත්මය කියලා සැලකීම සුදුසුද කියලා. සුදුසු නෑ. පින්වතුනි මේ පංච උපාදානස්කන්ධය ගැන ওই විදිහට අවබෝධ කරගෙන යනකොට එයාට ඔන්න එපා වෙනවා. මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන එපා වෙනවා. එපා වෙනකොට එයා අතාරිනවා. එපා වෙච්ච දෙයක් තමයි අපි අතෑරියේ. ඕන වෙච්ච දේවල් ඔක්කොම අපි අල්ලන් ඉන්නේ. එහෙනම් මේ අවබෝධය ඇති වුණාම තමයි එයා අතාරින්නේ. අන්නේ අවබෝධය ඇති කරගන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි සිහිය. හොඳට සිහිය පිටුවාගෙනයි මේ වැඩේ කරන්න තියෙන්නේ. සිහිය පිටුවාගෙන ගන්න සිහිය පිටුවා ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් වදාලා. ඔන්න මිනිස්සෙකුට දෙන ඔළුව තියාගන්න තෙල් කලයක්. කටගාවට තෙල් පුරවලා. එයාට කියන දැන් ඔබ ඉස්සර වෙලා ඵලයන් පිටිපස්සෙන් එනවා කඩුවක් අරගෙන කෙනෙක් තෙල් බින්දුවක් හරි හැලුනොත් කොටනවා. දැන් මෙයාට යන්න තියෙන උන් යනකට ඩෝක ගහනවා ඇහෙනවා. සින්දු කියනවා ඇහෙනවා. කවුද? ජනපද කල්යාණි නටනවා. ලස්සන රැලි රැලි දාපු සායක් ඇඳලා. ඊළඟට වලලු උස් පහත් කර කර සිලින් සිලින් ගාන සද්ද ඇහෙනවා. සින්දු කියනවා. දැන් ජනපද කල්යාණි නටනවා. දැන් මෙයාට යන්න තියෙන්නේ කොතනින්ද? එතනින්. දැන් මෙයා බැරි වෙලාවක් මේ ජනපද කල්යාණිගේ නැටුමට අහුනොත් මොකද වෙන්නේ? මෙයා බෙල්ල හරවනවා. හරව ගමන් මොකද වෙන්නේ? තෙල් බින්දුවක් හරියලුනොත් කඩුවෙන් ගහනවා. මරණයට බය කෙනා ජීවිතේ කැමති කෙනා මොකද කරන්න ඕනේ? ජනපද කල්යාණි නටන දේ නටපු ආවේ කියලා මොකද මෙයා කරන්නේ? මෙයා සද්ද නැතුව එහෙම දෙයක් නෑ වගේ සිහියෙන් යනවා. ආන් එහෙම සිහිය පිහිටවන එක්කෙනා කියනවා මේක ජයගන්නේ. දැන් තේනවද වැඩේ? එතකොට ආන් මේ ජයගන්නේ එහෙම එක්කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න ඉන්නේ උපමා සිහිය පිහිටවා ගන්න උපමා. එතකොට අපිට පැහැදිලිව තේරෙනවා කොයිතරම් කරුණාවකින්ද අපගේ ශාස්ත්‍රීය නාස්ස අපිට මේවා කියා දීලා තියෙන්නේ කියලා. දැන් උදේත් එහෙමනේ බලන හරි ආශ්චර්යවත් ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේ තුල තිබිලා තියෙන්නේ. ඒ වගේම කරුණාව. ඉතින් උන්වහන්සේ ඒ විදිහට සිය පිටුවා ගන්න කිව්වා. ඉතින් ඒ විදිහට සිය පිටුවා ගත්තා. සිය පිටුවා ගත්ත අය තමයි ජයගත්තේ.